Father, we thank you for your wonderful presence. We thank you for your love for us, your kindness to your children. We thank you that you want to talk to us. ස්වාමිනිය ඔබ වහන්සේගේ කැමැත්ත අපට අද දවසේ කතා කරන්න නිසා ස්තුති. To see us progress, to see us develop. ස්වාමිනිය අපගේ ජීවිතය ඉදිරියට යෑම අපගේ ජීවිතය වර්ධනය වීම. Now our hearts and our minds open to hear your word, to be inspired, to receive information and to find promotion. ස්වාමිනිය අපගේ හදවත අපගේ මනස අපි විවර කරන ඔබ වහන්සේගේ තොරතුරු ලබා ගැනීම පිණිස ඒ තොරතුරු කරන කොටගෙන අපගේ ජීවිතය ඉහළට උසස් වන පිණිස Bless your people as they listen. May their spirits be built up today in Jesus name. ස්වාමීන් වහන්සේගේ සෙනඟට ආශිර්වාද වේවා ඔවුන්ගේ ආත්මය ගොඩනගෙන පිණිස මම යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Everyone said amen. සියලු දෙනා ආමෙන්. Hallelujah. Let's give a clap to the Lord. දෙවියන් වහන්සේට ලොකු අත්වරසක් නාදයක් දෙන්න. Thank you Jesus. Amen. Please be seated. Have you had a beautiful week? ඔබ අලංකාර සතියක් ගත කරාද? Amen. Are you excited about the conference and the 3 days. ඔබ උද්‍යෝගී වෙනවද? I don't know about you. I am excited. ඔබ ගැන දන්නේ නැහැ. මම ඉතාමත්ම උද්‍යෝගයෙන් සිටිනවා. You know heaven's attention is going to be on those 3 days. Hallelujah. දවස් තුන තුළ ස්වර්ගයේ අවධානය අප වෙත යොමු වෙනවා. The angels are already ready. දේව දූතයන් execute orders. සූදානම් වෙ සිටිනවා ඒ අන පිළිපදින පිණිස. Hallelujah. Hallelujah. And are we ready? අපි සූදානම්ද? You know, one of the things that we need to develop for these 3 days is expectation. අපි මේ දවස් තුන වෙනුවෙන් සූදානම් වීමක් වශයෙන් අපි වර්ධනය විය යුතු එක කාරණාවක් තමයි අපගේ අපේක්ෂාව නැත්නම් බලාපොරොත්තුව. Tell the next person expectation. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්නේ බලාපොරොත්තුව නැත්නම් අපේක්ෂාව. In Proverbs 23 verse 18 says Hita upadeshe 23 18 vana pade kiyenawa The expectation of the righteous shall not be cut off. E dharmishtayage balaporottwa apekshawa e binda damanne neha kiyala. You know expectation is more than being hopeful. E apekshawa kiyanne balaporottu wenawata wada wedi deyak. It is a desire in our spirit. It's a desire, it's an imagination that works on your behalf. ඔබගේ ඒ හදවතේ ඔබගේ මානසිකත්වයේ ඇති ඔබගේ අපේක්ෂාව සිහින මැවීම ඔබගේ ආශාව ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමක් සිදු වෙනවා. Do you know that God desires that each one of his children grow and go up into next higher levels? ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ ආශාව උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් ඉහළට ඉදිරියට ඊළඟ මට්ටමට යාම කියලා He wants us to grow. He wants us to go up higher levels. උන්වහන්සේගේ කැමැත්ත අපි වර්ධනය වීමයි ඉහළ උසස් මට්ටම් වලට යෑමයි. And God desires it. That's why he said, I desire. දෙවියන් වහන්සේ ඒ දේ ආශා කරනවා. That as your soul prospers that you may prosper in all things and be in good health. ඔබගේ ආත්මය සප්‍රාණය සඵලවන්නක් මෙන්ම ඔබ සියලු කාරණා තුල ඔබගේ ජීවිතයේ සඵලත්වයයි උන්වහන්සේගේ ආශාව. I believe for each one of you these 3 days there's going to be levels of growth, levels of advancement. Hallelujah. මම විශ්වාස කරනවා මෙතන ඉන්න හැම කෙනාටම මේ දවස් තුන ඇතුළත ඔබගේ ජීවිතය විවිධ වූ ඉහළ වූ මට්ටම් වලට උසස් වීමක් සිද්ධ වෙනවා. Hallelujah. So be expectant of growth. Be expectant of high levels. දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ අපේක්ෂාවෙන් සිටින උසස් මට්ටමකට එසවෙන පිණිස. And break every obstacle every barrier that is before you සියලු බාධාවන් සියලු සීමාවන් ඔබ බිඳ දමන්න අවශ්‍යයි the enemy would like to prevent you from coming for this යක්ෂයා ඔබව මෙයට සහභාගී වෙන්න ඉදිරිපත් වෙන්න ඔබව නවත්වන්න හදාවි he won't be encouraging you to go යක්ෂයා ඔබට ධෛර්යමත් කරන්නේ නැහැ මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න so what do? ඔබ කුමක්ද කළ යුත්තේ? You have to use your faith. ඔබගේ ඇදහිල්ල ඔබ පාවිච්චි කළ යුතුයි. Tell the next person you have to use your faith. එහා පැත්තේ ඉන්න කෙනාට කියන ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරන්න. Jesus asked many times his disciples, "Where is your faith?" යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් නිරන්තරයෙන්ම අහපු දෙයක් තමයි ඔබගේ ඇදහිල්ල කොහෙද? Where is your faith? ඔබගේ ඇදහිල්ල කොහෙද? He didn't ask for excuse. Where is your excuse? නිදහසට කාරණාව කොහෙද කියලා ඇහුවේ නැහැ. He asked, where is your faith? ඔබගේ ඇදහිල්ල කොහෙද කියලා ඇහුවා ගෝලයන්ගෙන්. Because with your faith you can overcome every obstacle, every barrier. මන්ද ඔබගේ ඇදහිල්ල කරන කොටගෙන ඔබගේ ජීවිතයේ එන්න පුළුවන් සියලු බාධාවන් සීමාවන් අභිභවා ඔබට යන්න පුළුවන්. Anybody can give excuses. ඕනෑම කෙනෙකුට පුළුවන් නිදහසට කාරණා දෙන්න. But it's time to use your faith. නමුත් කාලය පැමිණලා තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරන්නට. You know, very early in my Christian life when I became born again. මම නැවත උත්පාදනය වෙලා මගේ කිතුණු ගමනේ ආරම්භයේ සිටම I chose to use faith in my life. මම තෝරා ගත්තා ඇදහිල්ල පාවිච්චි කරන්න මගේ ජීවිතේ. Hallelujah. Hallelujah. You have to use faith whenever you have challenges in your day-to-day life. Faith is an instrument that God has given you. Hallelujah. ඔබට එදිනදා ජීවිතයේ දිනපතා ඔබ ඉදිරියේ බාධා එන විට ඒ ජය ගැනීම උදෙසා දෙවියන් වහන්සේ දුන්නා වූ ආයුධය ඇදහිල්ල ඔබ පාවිච්චි කළ යුතුමයි. If you do not use faith, then you'll be just like the rest of the world. ඔබ ඇදහිල්ල පාවිච්චි කරේ නැත්නම් ලෝකේ ඉන්න අනිත් අය වගේ වෙන්න යනවා. Faith goes beyond senses, beyond excuses. ඇදහිල්ල යනව අපගේ පංච ඉන්ද්‍රිය නැත්නම් නිදහසට කාරණා අභිභව ඇදහිල්ල ඉදිරියෙන් යනවා. Hallelujah. Hallelujah. So I choose to be a man of faith. ඔබ කියන්න ප්‍රකාශ කරන්න මම ඇදහිල්ලේ මිනිසෙක්. The opposite of faith sometimes people say is fear, but I say opposite of faith is sight. සමහර අය කියනවා ඒ ඇදහිල්ලට විරුද්ධ දේ බිය කියලා. මම කියනවා ඇදහිල්ලට විරුද්ධ දේ අපේ දැකීම කියලා. Hallelujah. That's what the Bible says, we walk by faith and not by sight. ඒක තමයි බයිබලයේ කියන්නේ අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා අපි දැකීමෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා. And your faith has to work with love. ඔබගේ ඇදහිල්ල ක්‍රියා කළ යුත්තේ ප්‍රේමය සමගයි. Faith working with love. ඇදහිල්ල ප්‍රේමය සමග ක්‍රියා කළ යුතුයි. In Galatians 5 verse 6. ගැලාතී පොතේ 5:6 කියනවා. It says but faith working through love. ප්‍රේමය කරන කොටගෙන ඇදහිල්ල ක්‍රියා කරනවා කියලා කියනවා. This is one thing that God looks for. දෙවියන් වහන්සේ මේ කාරණාව දෙස බලනවා. It's not just your faith. ඔබගේ ඇදහිල්ල පමණක් නෙවෙයි. It's not your human faith. ඔබගේ මනුෂ්‍ය ඇදහිල්ල නෙවෙයි. Faith in God. Hallelujah. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලයි. And his word. උන්වහන්සේගේ වචනය කෙරෙහි. And working in love. ඒ වගේම ප්‍රේමෙන් හැසිරීම. Hallelujah. Tell the next person, faith working in love. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඇදහිල්ල ප්‍රේමය තුලින් ක්‍රියා කළ යුතුයි. Hallelujah. Hallelujah. Amen. Amen. Are you happy this morning? ඔබ සතුටින් සිටිනවද මේ උදෑසන? Hallelujah. Hallelujah. Wonderful. අනර්ගයි. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? About 5 or 6 people. If you love Jesus, say I love Jesus. Hallelujah. Hallelujah. If you love Jesus, you'll also love his word. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ වචනයටත් ප්‍රේම කරනවා. Say I love his word. ඔබ කියන්න මම උන්වහන්සේගේ වචනයට ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. You know, Jesus said, go and tell others that I love them. යේසුස් වහන්සේ කිව්වා අන්නයට ගොස් කියන්න මම ඔවුන්ට ප්‍රේම කරන බව. Go and tell them that I made a plan for them. ඔවුන්ට මම සැලැස්මක් සකස් කළා ඇති බව තියෙනවා කියලා අන්නායට ගිහිල්ලා කියන්න. Go and tell them the good news. සුභාරංචිය ගිහිල්ලා අන්නාය එක්ක බෙදා ගන්න. Jesus went to the cross. He suffered for the whole world. යේසුස් වහන්සේ කුරුසපත් වුණා. උන්වහන්සේ කුරුසයේ දුක් වින්දේ මුළු ලෝකයේ උදෙසායි. For the sins of the whole world, the curses were paid for. මුළු ලෝකයේ ඇති ශාපය පාපය උදෙසා උන්වහන්සේ මිලය ගෙව්වා. And then on the third day he rose from the dead. තුන්වෙනි දවසේ උන්වහන්සේ නැවත නැගිට්ටා මරණයෙන්. Hallelujah. Hallelujah. And then he ascended to heaven. උන්වහන්සේ විත ස්වර්ගස්ස වුණා. Before the eyes of his disciples. ඒ ගෝලයන් ඉදිරියේම. And he said before he did that he said go and preach the good news to the whole world. Meeta meya karanna prathamen unwahanse goleyanta kiwwa mulu lokayanta gihilla suba ranchya deshana karanna kiyala. This was the master's instruction. Swamiyage upadeshaya une meyai. This was the master's instruction. Swamiyage upadeshaya une meyai. Hallelujah. Hallelujah. And that instruction was not just for the disciples of that day. E upadeshya une e davase hitupu golayanta pamanak neve. It is for all generations. Hama paramparavakatama. It is for us today. Ada davase apatat. You know, many times we want to hear messages of inspiration. Boho avasthawala api godak aasai e dairyamat wana deva wachane aasana pinisa. You know, inspiration is so important. Dairyamat wima ithaw wedagat. Oh. But information, instruction is also more important. Namuth upadesha itat wada wedagat. Many people like inspiration but they don't like instruction. Boho aya dairyamat wenna ithamath aasai namuth upadesha labanna wadiya kemathi neha. But it is in the instruction that the fruit is produced. Hallelujah. Namuth e upadeshaya tula thamai pala daranna puluwan. Did you hear that? Let me say it again. නැවත වතාවක් මං කියන්න. It is in the instruction upadeshaya tulai that you bear fruit. ඔබ ඵල දරන්නේ. That where you produce results. ඔබ ඵල දරන්නේ ප්‍රතිඵල ගෙන එන්නේ. And God is interested in our fruit. දෙවියන් වහන්සේ කැමැත්තෙන් බලා සිටිනවා අපගේ ඵල දෙස. He wants all of us to be fruit bearers. වහන්සේගේ කැමැත්ත අපි සියලු දෙනා ඵල දැරීමයි. In John chapter 15 verse 16 we looked at it before. 15 දාසේ අපි බැලුවා මීට කලින්. He said I have chosen you, you have not chosen me. මම නුඹලා තෝරාගත්තා ඔබ මාව තෝරාගත්තේ නැහැ කියලා කියනවා. That you should go and නුඹලා go sit in the church. සභාවේ වාඩි වෙන පිණිසද? Hallelujah. Hallelujah. No, he said that you should go and bear fruit. නුඹලා ගොස් ඵල දරන පිණිස. And that your fruit should remain. ඒ ඵල පවතින පිණිස. Hallelujah. Hallelujah. So God desires and God had made it compulsory for us to bear fruit. දෙවියන් වහන්සේ ඒක අනිවාර්ය කළා තිබෙනවා අපි අපගේ ජීවිතයේ ඵල දැරීම. And he said he has chosen us for that. උන්වහන්සේ කියනවා වචනේ අපිව උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා මේ උදෙසා. Do you know that God has chosen you? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙන බව? You are God's choice. දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමයි ඔබ. You are God's choice. දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමයි ඔබ. He picked you. උන්වහන්සේ ඔබව සන්නද්ධ කරලා සූදානම් කළා තිබෙනවා. He picked you because he needs you. උන්වහන්සේ ඔබව තෝරා ගත්තා ඔබව අවශ්‍ය නිසා. Do you know that God needs you? ඔබ දන්නවද දෙවියන් වහන්සේට ඔබව අවශ්‍ය බව? He believes in you. උන්වහන්සේ ඔබ කෙරෙහි විශ්වාස කරනවා. Hallelujah. Hallelujah. God believes in you. දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි විශ්වාස කරනවා. There are some people out there in the world. සමහර සෙනඟ ඉන්නවා ලෝකේ. Who can be touched only by you. ඔබ තුලින් පමණයි ඔවුන්ව ස්පර්ශ කළ හැකේ. Unless they hear your voice. ඔබගේ කටහඬ ඔවුන්ට ඇසුනේ නැත්තම්. Unless they hear the gospel with your voice. සුභාරංචිය ඔබ තුලින් ඔබගේ කටහඬින් ඔවුන් ඇසුවේ නැත්තම්. They are not going to be saved. ඔවුන් ගැලවීම ලබන්න යන්නේ නැහැ. This is so important to understand. මෙය වටහා ගැනීම ඉතාමත්ම වැදගත්. God has confidence in you. දෙවියන් වහන්සේ තුල නිසකකමක් තිබෙනවා ඔබ ගැන. Say God has confidence in me. ඔබ කියන්න මා ගැන නිසකකමක් තිබෙනවා දෙවියන් වහන්සේට. Hallelujah. God has confidence in me. මා ගැන නිසකකමක් තිබෙනවා දෙවියන් වහන්සේට. And he has chosen you. උන්වහන්සේ ඔබව තෝරාගෙන. He has chosen you to produce fruit. ඵල දරන පිණිස ඔබව තෝරාගෙන තිබෙනවා. Hallelujah. Hallelujah. You are on a mission. ඔබ පැවරුමකයි සිටින්නේ. The day you were born again you have been sent out for a mission. ඔබ නැවත උත්පාදනය වුණ දවසේම ඔබව යවලත් වෙන උන්වහන්සේ විසින් යම් පැවරුමක් උදෙසා. Hallelujah. Hallelujah. You know there's a scripture in the Old Testament which used to disturb me a lot. පරණ ගිවිසුමේ යම් බයිබල් පදයක් තිබෙනවා. මේ ගැන මම ගොඩක් කල්පනා කරලා තිබෙනවා. It disturbs me. මම පොඩක් කලබලයටපත් වෙනවා. In fact this disturbs me still now. තාමත් මේ මාව කලබලයටපත් කරනවා. කලබලේ හරි වචන. Disturb කියන්නේ මාව නිකන් තිගැස්සීමක් ඇති කරනවා. තිගැස්සීමක්, you know. And that verse is in Ezekiel 3:18. මේ පදේ තිබෙන්නේ Ezekiel පොතේ 3:18. I hope it will also disturb you. මම හිතනවා මේ බයිබල් පදය ඔබටත් ඔබගේ අවධානය කඩ කරලා බාධා වෙයි කියලා. Are you ready to read it? සූදානම්ද මේ පදේ බලන්න. When I say to the wicked you shall surely die and you give him no warning nor speak to warn the wicked from his wicked way to save his life, that same wicked man shall die in his iniquity. නුඹ සැබවින් නසින්නේ යයි මා විසින් දුෂ්ටයාට කියන කල නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම් දුෂ්ටයා ජීවත් වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කිරීමට ඔහුට කතා නොකරන්නෙහි නම් දුෂ්ට වූ ඔහු තමාගේ අයතුකමෙහි නැසිනවා ඇත. Stop, stop. Up to that point it's okay. Hallelujah. It says, when a wicked man is there, and God says to this wicked man, you are under a death sentence. But then he calls you to warn that man. දෙවියන් වහන්සේ ඔබව කැඳවනවා ඒ මිනිසයාට අවවාද කරන්න කියලා අනතුරු හංගවන්න කියලා that he is going to have a death sentence. ඔහු දැන් මරණයට පත් වෙන්න යන්නේ කියලා. Unless he changes from his wicked way. ඒ දුෂ්ටකමෙන් ඔහු වෙනස්ුනේ නැත්තම්. But if he does not change. ඔහු වෙනස්ුනේ නැත්තම් that same wicked man shall die in his iniquity. ඒ නපුරු දුෂ්ටව මිනිසයා ඔහුගේ අයතුකමෙන් නැසිනවා ඇත. But it says but ehet his blood. Sorry. It says if you have not warned him ඔබ ඔහුට ඒ දුෂ්ට මිනිසයාට අනතුරු හැඟවීමක් කළේ නැත්නම් if you gave him no warning ඔහුට අනතුරු හැඟවීමක් ඔබ විසින් කෙරුණේ නැත්නම් no speak to warn the wicked from his wicked way ඒ නපුරු මිනිසයාට ඒ නපුරු කමින් ඉවත් වෙන පිණිස ඔබ අනතුරු හැඟවීමක් කරේ නැත්නම් his blood I will require at your hand ඔහුගේ ලේ නුඹ අතින් අය කරන්නෙමි. No, I don't know what this is about. but this is quite strong. Hallelujah. මේ ඉතාමත් දරුණු ලෙස විග්‍රහ කරනවා මේ ස්ථානේ. But I think the Holy Spirit told me you are accountable. ශුද්ධාත්මයන් වහන්සේ මට කියපු දේ තමයි ඔබට ගණන් දීමක් තිබෙනවා. You know God is not going to send you to hell because of that man's iniquity. ඒ මිනිසයාගේ අයුතුකම නැත්තම් දුෂ්ටකම නිසා ඔබව නිරයට යවනවා නෙවෙයි. But if you have not warned him. නමුත් ඔබ ඔහුට අනතුරු ඇඟවීමක් කළේ නැත්නම් When you knew the truth. ඔබ සත්‍ය දැනගෙන One day God is going to ask you why not. දෙවියන් වහන්සේ එක්තරා දවසක ඔබෙන් අහන්න යනවා ඇයි ඔහුට අනතුරු ඇඟවීමක් කළේ නැත්තේ කියලා. Hallelujah. Did it disturb you that verse? ඔබගේ අවධානය කඩ කරාද මේ වචනය? I want you to go home and think about this verse. ඔබ ගෙදර ගිහිල්ලා මේ බයිබල් පදය ගැන පොඩ්ඩක් සිතලා බලන්න. It's not your responsibility to make people believe. ඔබගේ වගකීම නෙවෙයි වෙන මිනිසයන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිීමට පැමිණීම, විශ්වාස කිරීම. ඔවුන්ගේ විශ්වාස කිරීම ඔබගේ වගකීම නෙමෙයි. Their belief in Jesus Christ is not your responsibility. Jesus Christus wahanseva vishwas kirima oun obage wagakima neve. But it is your responsibility to tell them. Namuth obage wagakima tamai ounta Jesus wahanse gana kiya dima. Did you understand that? You cannot make anybody believe it. E ounema kenekuta balen obata vishwasa karawanna baha. You know my father has used to have some very nice sayings. Pia honda deval kiwa me aakare One of the sayings is you can take a horse to the water but you cannot make him drink. Ashwekwa jalaya langata geniyanna puluwan namuth ohuta eka jalaya tika poanna baha kiyala kiwwa. Have you heard that saying? Oba ahala tiyenawada eka? It is the same as we cannot force anyone to believe in the gospel and to receive salvation. Subaranchya kerehi balahatkarakamin vishwas karala galawima labannata අපට යම් කෙනෙකුට බලහත්කාරකම් කරන්න බෑ. This morning you may be seated here and you have not yet received salvation. මේ උදෑසන ඔබ මේ ස්ථානේ වාඩි වෙලා ඉන්නව ඇති ඔබ ගැලවීම ලැබලා නැතුව ඇති. But it is your responsibility to believe. It's not my responsibility. මගේ වගකීම නෙවෙයි ඒ ඔබගේ වගකීමයි ඒ මේ දේ විශ්වාස කිරීම. But it is my responsibility to tell you. නමුත් මගේ වගකීම ඔබට මේ දේ කියන්න. Otherwise one day God is going to ask That person was sitting in your church for so many months and weeks. Why is he going to hell? නැත එක්තරා දවසක දෙවියන් වහන්සේ මගෙන් අහවි මේ පුද්ගලයා මේ මාස ගාණක් සති ගාණක් සභාවේ වාඩි වෙලා හිටියා ඇයි ඔහු නිරයට යන්නේ කියලා. I hope no one is in that bracket here this morning. Mama hitenawa kawruwat metena neha e ganeyata aiti. If it is today you can come up and say pastor I want prayer to receive salvation. Ada dawase oba pratham wathawata paminiya nan obata kiyanna puluwang ewilla idiriyata mama galawima labanna asa. Keep your light shining my brothers and sisters. Obage aalokaya babalawamin tiya ganna mage sahodara. Keep the fire of the spirit burning inside of you. E aathme ginna oba tula dawenna salassanna nirantarayen. The master is coming back. He's coming back very soon. Swamiya paminenawa itha ikmanin paminenawa. Don't find yourself doing something else when the master comes. Ye swamiya paminenawita oba vena vena karanawala yedi sitinna epa. God help us that when the master comes that we are burning for him still. Swamini apata udaw karanna oba wahanse nawatha paminenawita api oba wahanse wenuen dævi gana sitinna. Hallelujah. Hallelujah. Hallelujah. The days are very short. ඒ දවස් ඉතා කෙටි. Hallelujah. Hallelujah. The Lord is coming back. දෙවියන් වහන්සේ නැවත පැමිණෙනවා. And we have to be ready. අපි සූදානමින් සිටිය යුතුයි. You know when you talk about soul winning. ඒ මනුෂ්‍ය ආත්ම දිනා ගැනීම ගැන කතා කරන විට Jesus was the master soul winner. යේසුස් වහන්සේ තමයි මනුෂ්‍යයා ගලව ගන්න ස්වාමියා උනේ. විශේෂඥයා. Hallelujah. He was the master soul winner. ඒ මනුෂ්‍යයා ගලව ගන්න විශේෂඥව කටයුතු කරේ යේසුස් වහන්සේ. Jesus said I have come to seek and save the lost. යේසුස් වහන්සේ කිව්වා ඒ නැතිවෙච්ච අය සොයන්නටත් ගලවන්නටත් මම පැමිණියා කියලා. If you study the New Testament, the Gospels, you see the master was continuously looking for opportunities to touch people's lives. යේසුස් වහන්සේ නිරන්තරයෙන්ම අවස්ථාවන් සොයමින් ගියා ඒ මනුෂ්‍යයාගේ ජීවිත ස්පර්ශ කරන පිණිස. And if you study the scriptures, if you study Jesus's encounters with different groups and different individuals, we can learn so much. යේසුස් වහන්සේගේ අත්දැකීම් විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයන් සමග අපට බොහෝ කාරණා ඉගෙන ගන්න පුළුවන්. You know why was he so successful in soul winning? ඒ ආත්ම ගලවා ගැනීම තුල යේසුස් වහන්සේ එච්චර සාර්ථක වුණේ කොහොමද? One of the things is he was so sensitive to the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේට මහත් ලෙස යේසුස් වහන්සේ සංවේදීව සිටියා. He had a prayer life that in the prayer life he saw what the Father was doing. ඔහුගේ උන්වහන්සේගේ ඒ යාඥා කාලය යාඥා ජීවිතය තුල උන්වහන්සේ දැක්ක පියාණන් වහන්සේගේ කැමැත්ත. He said I do only what the father does. I say only what the father says. යේසුස් වහන්සේ කියා සිටියා පියාණන් වහන්සේ මට කරන්න කියන දේත් උන්වහන්සේ කියන දේ තමයි මම කතා කරන්න කියලා. He was speaking about the father in him that is the Holy Spirit. උන්වහන්සේ තුල ක්‍රියා කරන පියාණන් වහන්සේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි යේසුස් වහන්සේ කතා කරන්නේ. If we are to be soul winners, we need to train ourselves to hear, to listen to the Holy Spirit. අපි ආත්ම ගලවා ගන්න නම් දිනා ගන්න නම් අපි අපගේ ආත්මය පුහුණු කළ යුතුයි ශුද්ධාත්මයන් වහන්සේට සංවේදී වන්නට. Hallelujah. Hallelujah. This morning I want to share one aspect of Jesus's soul winning, one area. යේසුස් වහන්සේගේ ආත්ම දිනා ගැනීම තුල එක කාරණාවක් මම බෙදා ගන්න කැමතියි. It is how Jesus touched people as families and in homes. යේසුස් වහන්සේ පෞල් හැටියට නිවෙස් වලට ගිහිල්ලා මිනිස්සුන් ස්පර්ශ කරපු ආකාරය. There are many stories of Jesus went into homes. යේසුස් වහන්සේ නිවෙස් වලට ගියපු ආකාරය බොහෝ කතන්දර තිබෙනවා. He visited people in their homes. මිනිස්සුන් බැහැ දකින්න ගියා උන්ගේ නිවෙස් වලට. And every home that Jesus went. යේසුස් වහන්සේ ගියපු හැම නිවසකම salvation came to that home. ගැලවීම පැමිණියා ඒ නිවසට. Hallelujah. Hallelujah. There was a special home that Jesus liked to go. And it was in a place called Bethany. යම් extra gederakata vishesha gederakata yanna itamat aasawen hitiya Jesus wahanse. And there are few accounts of how Jesus went to this home and what happened to the people in that home. ඒ නිරන්තරයෙන්ම යේසුස් වහන්සේ මේ බෙතානියේ මේ නිවසට ගියහම ඒ නිවසේ හිටපු අයට වෙච්ච දේ ගැන විශේෂ අවස්ථාවන් කිහිපයක් සඳහන් වෙනවා. I'm ready to look at it. It's quite interesting. ඉතාමත් රසවත් මේ කතන්දර කිහිපය. Do you like stories? ඔබ ආසද කතන්දර අසන්න? In Mark chapter 14, මාක් සුභාරංචිද 4 වෙනි පරිච්ඡේදේ we see there and being in Bethany at the house of Simon the leper. As he sat at the table, a woman came having an alabaster flask of very costly oil, spikenard. Then she broke the flask and poured it on his head. උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉඳිදී ස්ත්‍රියක් ඉතා අනර්ග වූ ජටා මාංස තෙලින් පිරු සුදු ගල් කරඬුවක් ගෙනවිත් ඒ කරඬුව බිඳ උන්වහන්සේගේ හිසේ වත් කළාය. Now in this home was there was this man called Simon the leper. ඒ සීමොන් හිටියා මේ ගෙදර. And I believe he කුෂ්ඨරෝගී. He was a leper and he was healed. ඔහු කුෂ්ඨරෝගීව සිටින්නේ නැති නමුත් ඔහු සුවය ලැබුවා. And in this home a woman came. ඒ නිවසේ සිටපු කාන්තාව පැමිණියා. And later on when you look at the other stories we can see වෙන කතන්දර බැලුවහම අපිට දකින්න පුළුවන්. The woman was none other than Mary. ඒ කාන්තාව තමයි මරියා. So in this house in Bethany මේ බෙතානියේ මේ නිවස තුල we see account of Simon. ඒ සිමියොන් ගැන අපි දකිනවා. And two sisters called Mary and Martha. Maria saha Martha kiyana e sahodariyan dedena ganath api dakinawa. And there was the son, his name was Lazarus, the brother. E Lazarus sahodarya ge nama. And we know about Lazarus, the famous story about Lazarus. Siddha vechcha de e prasiddha kathandare. Let's look at another account of it, John chapter 11 verses 1 to 3. අපි බලමු යොහාන් 11:1 සිට 3 දක්වා. John chapter 11 verse 1 to 3. යොහාන් 11:1 සිට 3 දක්වා. Now it's speaking about a certain man. යම් මිනිසෙක් ගැන කතා කරනවා. Was sick and his name was Lazarus of Bethany. ඔව් ලෙඩ වෙලා රෝගීව හිටියා ඔහුගේ නම තමයි Lazarus. The town of Mary and the sister Martha. ඒ සහෝදරියන් මාර්තා සහ මරියාගේ නිවසේදී. Now look at verse 2. දෙවනි පදේ බලමු. And it was Mary who anointed the Lord with fragrant oil. ඒ මරියා නම් ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ආලේප කරේ. And wiped his feet with her hair whose brother Lazarus was sick. ඇගේ හිසකේ වලින් උන්වහන්සේගේ පාද පිසදමු තැනැත්තිය රෝගීව සිටි Lazarus ඇගේ සහෝදරයාය. See when you look at the Bible different accounts it interprets one to another. බයිබලයේ එක එක විවිධ කතන්දර බැලුවහම අපට සංසන්දනය කරන්න පුළුවන් එක එක. Therefore the sisters sent to him saying Lord behold he whom you love is sick. එබැවින් ඔහුගේ සහෝදරයෝ ස්වාමීනි ඔබ වහන්සේ ආදරයව සිටින තනත්තා රෝගීව සිටියයි උන්වහන්සේට කියා යවෝය. Notice the words that they sent to Jesus. යේසුස් වහන්සේට කිව්ව වචන ඔබට පේනවද? Because they noticed that Jesus had a special affection and a love for this man called Lazarus. ඔවුන් දැනගෙන හිටියා යේසුස් වහන්සේට ඒ විශේෂත්වයක් තිබුණා Lazarus උදෙසා. So we can see from this account that Jesus was acquainted with this house. He used to go to this house, eat with them, and salvation and faith was in this house. නිරන්තරයෙන්ම යේසුස් වහන්සේ ඒ බහැදකපු නිවසක් තමයි මේ සහෝදරයන් දෙදෙනාගේ මේ නිවස ඒ වගේම ආහාර පාන ගත්තා ගැලවීම ගෙනාවා මේ නිවසට. When we go to John chapter 12 යොහාන් 12 වෙනි පරිච්ඡේදයට අපි යන විට Now in John 11 is a story of how Lazarus was raised from the dead. ඒ යොහාන් 11 තිබෙනවා Lazarus ඒ මරණයෙන් නැගිට ආකාරය පිළිබඳව. You can go home and read that. ගෙදර ගිහිල්ලා කියවන්න පුළුවන්. Then 6 days before the Passover Jesus came to Bethany where Lazarus was who he had been dead whom he had raised from the dead. යේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට 6 දවසකට කලින් බෙතනියට ආසේක යේසුස් වහන්සේ විසින් මළ උන්ගෙන් නැගිටුවා ඌ Lazarus එහි සිටියේය. Verse 2. දෙවනි පදය. There they made him a supper and Martha served. But Lazarus was one of those who sat at the table. එබැවින් ඔහු උන්වහන්සේට එහි කෑමක් පිළියෙල කළොය මාර්තා උපස්ථාන කළාය එහෙත් Lazarus unwahanse samaga kæmata indagatta un athara uye. So if you look at these three characters. Me thun dena diha baluwoth oba charitha thuna. Simon there's not much about Simon. Simon gana wadiye neha. Except that he was a leper. Ohu kushra rogiyek kiyala tiyena. Who was healed. Ohu suwaya labuwa. Then we see Maria. Maria. Mary. Maria sitinawa. She was the one who offered Jesus worship. ඇය තමයි নমස්කාරය යේසුස් වහන්සේට ඔසවනු ලැබුවේ. Mary was one who sat at the feet of Jesus. යේසුස් වහන්සේගේ පාද පාමුල වැටි සිටියේ මරියා. But then Martha was the one who served. මාර්තා තමයි සේවය කරේ. So we see in this family different kinds of people but they all loved Jesus. They all had a relationship with the Lord. විවිධාකාර මිනිසයන් තුන් දෙනෙක් මේ පවුලේ සිටියා. නමුත් ඒ හැම කෙනාම යේසුස් වහන්සේට සේවය කරා, ප්‍රේම කරා. Hallelujah. Hallelujah. You know, I remember in my 25 years of ministry, many homes that I used to visit, and those homes, you know, now when I look back, so much has happened in those homes. මම මතකයි මගේ අවුරුදු 25 සේවය තුල මම බහැදකපු බොහෝ නිවෙස් දැන් මම පිටිපස්ස බලනකොට බොහෝ වෙනස් වීම් ඒ නිවෙස් වල සිද්ධ වෙලා තිබෙනවා. I remember in the early days the home of Brother Dushant and Dilhara. මම ආරම්භයේදී Sister Dilhara Brother Dushantගේ ගෙදරට ගියා. And when you look back now, so much has happened. බොහෝ දේවල් සිද්ධ වෙලා ඒ නිවස තුල. People are serving the Lord in Australia. ඕස්ට්‍රේලියාවේ ඒ ගෙදරින් අය සේවය කරනවා. See, when you enter a home, යම් නිවසකට ඇතුල් වුණහම, as someone who knows Jesus, Jesus wahanse yam kenek dannakota, you are bringing Christ into that town. Christus wahanse ve nivaseta oba ragena yanawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Let's look at the same story now. Let's go to verse 9. Api 9 wana padaya desa balamu. Now a great many of the Jews knew that he was there, that Jesus was there. Ekala yudu werangen mahat samuhayak unwahanse ehi sitina bawa dakka. They came and they came not for Jesus' sake only. Notice that. Jesus wahanse nisa pamanak nova o netanda paminiye. But they that might also see Lazarus, whom he had raised from the dead. Unwahanse visin malounge negatuwana lada Lazarus dakina pinisat e samuhaya sthanayata paminiya. Did you see that? Obede dakkada. So here was a great multitude of people coming not just to hear Jesus preach or teach. Samuhaya sthanayata paminiya Jesus wahansege igenwima asannata pamanak neve. But to see Lazarus because he was the witness. Maranen negitta e Lazarus sakshi karuwa nisa ohu bæha dakinna samuhaya paminiya. Hallelujah. Hallelujah. You know, today many people are interested in us because God has done something in your life. අද දවසේ බොහෝ දෙනා සමූහයා අපිගෙන දැනගන්න ආසාවෙන් සිටිනවා මන්ද දෙවියන් වහන්සේ විශේෂ උදයක් අපි තුල කළ ඇති නිසා. You know, you're like Lazarus who have been raised from the dead. ඔබ අද දවසේ ලාසරස් වගේ ඒ මරණයෙන් නැගිට්ටුවා. Your testimony, people are interested in your testimony. ඔබගේ සාක්ෂිය දැනගන්න මිනිස්සුයා බලාගෙන සිටිනවා. People are looking out for your testimony and sometimes you might not even know. ඔබ දැනගත්තේ නැති වුණත් මිනිස්සුයා ඔබගේ සාක්ෂිය දෙස බලාගෙන සිටිනවා. You know, people might think they are coming after Jesus but they are interested in you. මනු ඔබ හිතයි මිනිස්සයා යේසුස් වහන්සේ පිටිපස එනවා කියලා නැහැ නමුත් ඔවුන් එන්නේ ඔබගේ සාක්ෂිය බලාගෙන because you are the living testimony of the living Jesus Christ. Hallelujah. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන සාක්ෂිය ඔබයි. That's why you're so important. ඒකයි ඔබ එතරම් වැදගත්. Your testimony is so important. ඔබගේ සාක්ෂිය එතරම් වැදගත් වන්නේ. Then the next verse, your testimony is so important. අපිට ඉන්නේ කෙනෙක් කියන ඔබගේ සාක්ෂිය ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. Did you see that? Obede dakkada. Verse 11. Because on the account of him many of the Jews went away and believed in Jesus. Maknisa da ohu nisa yedu werengen boho denek ahakwa gos Jesus wahanse kerehi adaha gattoya. Because of Lazarus many people believed in Jesus. Lazarus nisa an boho dena Jesus wahanse kerehi adehuwa. How many has believed in you because of believed in Jesus because of you? කී දෙනෙක් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරාද ඇදහුවද ඔබ නිසා? Hallelujah. Hallelujah. But verse 10 said they also plotted to kill Lazarus. Amen. 10 වෙනි පදේ කියනවා නමුත් නායක පූජකයෝ ලාසරස්වත් මරණයට පත් කරන්න තත් කරා. There will be some people who will not be happy with your testimony. සමහර සෙනග ඉදී ඔබගේ සාක්ෂිය ගැන වැඩි සතුටු වෙන්නේ නැති. Don't worry about them. ඒගෙන වැඩිය සැලකිලිමත් වන්න ඉපා. If there are people worried about you then that is true, it's in the Bible. Hallelujah. ඔබ ගැන කලබල වෙන සෙනග ඉන්නවනම් ඒක සත්‍ය මන්දය බයිබලයේ කියවිලා තිබෙනවා. If no one is worried then you need to get worried. කවුරුවත් ඔබ ගැන කලබල වෙන්නේ නැත්නම් ඔබ ඒ ගැන කල්පනා කළ යුතු කාරණාවක්. Hallelujah. Hallelujah. Did you like that story about Lazarus and the house in Bethany? Lazarus ගේ නිවස ගැනත් ඒ අහපු කතන්දරය ඔබ ආසද? If you go to a house that house will never be the same. එනේ ඔබ නිවසකට ගියොත් ඒ නිවස ඒ ආකාරයෙන්ම තිබෙන්නේ නැහැ. Hallelujah. There be Lazarus, there be Marys, there be Martha's. Lazarus ලා ඉඳීවි, Maria ලා ඉඳීවි, Martha ලා ඉඳීවි. But Martha was a bit complaining. Martha habai kondurumin siti. I must say something about Martha. Martha gana yam deyak kiyanna kemathi. She was complaining, she was all saying my sister is not working, I'm the one only working. Oh ayak konduru men hitiya mage nangi weda karanne neha ne mage sahodariya mama thamai weda karanne kiyala. This week when we are going to the concert, don't worry about the other person, you do what is given to you to do. Sammentranayata api den sahabhagi wenna yanne oba obata baradi athi weda karana annaya gana wediye salakanne pa. Don't compare yourself with others. Annayat ekka sasandanna yanne pa obawa. When you serve the Lord, deviyan wahanseta oba sevaya karana vidha, the few things you have to understand, yam karana oba danagathu yutui, you are not serving to get good words from others. Annayage yahapat wachana asanna nevey oba sevaya karanne. Hallelujah, hallelujah. And you are not trying to outdo the other. E wagema annayata wada hondata karanna nevey oba utsaha kaluyutte. But important thing is you must outdo yourself, your oba past. Badagat karanawa tamai oba obage atheetayata wada wada yahapatwa idiriyen sevaya kaluyutu. Hallelujah, hallelujah. You must outdo your past. Oba obage ma atheete sevayata wada idiriyen sevaya kaluyutu. Hallelujah, hallelujah. Yes, praise God. Prashansa veva. Did you learn something from that? Yam deyak igena gattada oba? Another house that Jesus went, tawat nivasak Jesus wahanse was the house of Peter. Petrus ge nivasa. Do you know Peter? Oba dannawada Petrus? In Matthew 8:14, Matthew pote 8:14 wana pade, this is very interesting. Itamat rasavat katandaryan. It says now Jesus had come into Peter's house and he saw his mother-in-law lying sick with fever. Jesus wahanse Petrus ge geta athilu kala ohuge baryawage mau una rogen ఉత్పలవ ఇన్నవా దక నందమ్మ మదర్-ఇన్-లా just imagine the mother-in-law is sick when you go to the house. Hitanne I don't know why the mother-in-law was do what he mother-in-law was doing in the house. నందమ్మ ఒకක් నివస కరమిన్ సిటియాద కిలా మమ దన్నే. It was very brave of Peter. పేత్రుస్ నిర్భీతై. Hallelujah, hallelujah. When Jesus saw his wife's mother-in-law, he touched her hand and the fever left her. యేసుస్ వహన్సే ఐవ స్పర్శ కరా ఉన రోగ్య పీటవ గ్యా అండ్ షి రోస్ ఐయ నగి సిటియా అండ్ సర్వ్ దెం. హల్లెలూయా. ఓంట సేవే కరైన. దిస్ వాస్ ద మదర్ ఇన్ లా, రిమెంబర్. మే నందమ్మ మతక తియా గన్న. దిస్ మదర్ ఇన్ లా రిసీవ్డ్ ఎ మిరకల్ ఫ్రమ్ జీసస్. యేసుస్ వహన్సే గెన్ హాస్కమక్ లబా గత్తా. అండ్ ఇమిడియట్లీ ఎషనేన్మ హి సర్వ్డ్. Aya seve karam. You know, some people say that Peter denied Jesus because of this incident. Samahara ekena Petrus Jesus wahanseva dannai kiyala kiwwe me meka nisa kiyala. I don't believe that. Mama e de vishwasa karanne. You have to love your mother-in-law. Obage nandammata oba prema kaliyutu. It's all right if Jesus healed your mother-in-law as long as she gets up and serves. Jesus wahanse obage nandammama suwa karanan kamak ne yahapad deyak. ఆయ సువవేల ఉన్నహన్సేట సేవే కలానం. హల్లెలూయా, హల్లెలూయా. ప్రైజ్ గాడ్. ప్రశంసా వేవా. సో when you receive a miracle from Jesus, యేసుస్ వహన్సేగెన ఒబ హాస్కమక్ లబా గత్తా, when you have a testimony, సాక్ష్యాక్ ఒబర తిబెన విట, you don't have to wait, you can rise and serve. ఒబ ఇన్న బలబల ఇన్న అవశ్య నహే ఒబట నగిట్ల సేవే కరన్న పులువన్. ఆమేన్, ఆమేన్. I know many of you who received a touch from Jesus in the last 6 months, they have committed themselves to serve the Lord. Ma pahugiya maasa hayatulo oba deviyan wahansege sparsha labala oba seweta kapa vela innama. How about others? Annaya kohomada annaya? If 6 years you are still not doing anything, avurudu hayak kem passe tawamath oba seweya karanne naththam, it's time to rise up. Tell the next person, it's time to rise up. Ape thinne kenata kiyanna kaale pamilla tibenne obata. Be like Peter's mother-in-law. E Petrus ke nandamma wage oba wenna negitinna inna tanin. Hallelujah, hallelujah. Praise God. Prashansa veva. So the Bible is full of stories even about mother-in-laws. Nandammala ganath Bible e kathandara godak tibena. Amen, amen. You know, some people are afraid to smile in church. It's all right to smile. Tell the next one, it's all right to smile. Sabave hinawen eka yahapad deyak. Amen. Ha ha. Praise God. The third story. Tungweni kathandare. You know, one of the things you need to realize, oba danagathi yutu eka karanawak thamai, when you come to know Christ, Christus wahanseva danaganna oba paminiyahama, and changes happen in your life. ඔබගේ ජීවිතයේ යම් වෙනස්වීම් සිදුවන විට, you know, when you receive Christ, something powerful happens in your life. ක්‍රිස්තුස් වහන්සේව ඔබ පිළිගත්තම යම් බලවත් දෙයක් ඔබගේ ජීවිතයේ සිද්ධ වෙනවා. You become a brand new person. The life of God begins to operate functions inside you. දෙවියන් වහන්සේගේ ජීවනයේ ඔබ තුල ක්‍රියා කරන නිසා ඔබ අලුත්ම අලුත් මැවිල්ලක් බවට පත් වෙනවා. You have not become another religious man. තවත් ආගමික පුද්ගලයෙක් වෙනව නෙවෙයි. You have become like Jesus. ඔබ යේසුස් වහන්සේ වගේ වෙලා තිබෙනවා. The Holy Spirit comes and lives in you. සුදාත්මයන් වහන්සේ පැමිණලා ඔබ තුල ජීවත් වෙනවා. And people will begin to see changes in your life. මිනිස්යා ඔබගේ ජීවිතේ වෙනස්වීම් දකින්න පටන් ගනීවි. Even when you don't realize it. ඔබ ඒ දේ දැනගත්තේ නැතත්. People will see your mannerisms have changed. Your speech has changed. Manushya dakivi obage e charithaya obage kathawa sielu de wenas wela kiyala. And people admire you. Manushya obawa obagena balala obagena varnana kanavi. They will admire you from a distance. E dura indala oun obawa varnana karavi. They will not immediately come and congratulate you. Obata ekshaneema suba patana ekak neha. They will be watching you. නමුත් ඔබ දිහා බලාගෙන සිටීවි. And they'll be admiring you. වර්ණනා කරාවි ඔබව. And sometimes they will tell others. අන්න අයටත් කියාවි ඔබ ගැන. Look, this one is different now. අන්න අරයා දැන් වෙනස් වෙලා නේද කියලා. And they'll be interested in you. ඔබ ගැන ඔවුන් බලාගෙනම සිටීවි. Now these are people you must mark and win them to the Lord. මේ අයව මේ සෙනග ඔබ සලකුණු කළලා දෙවියන් වහන්සේ වෙතට දිනාගත යුතුයි. It is a sign that they also are candidates to be saved. Hallelujah. ඒකෙන් අපට පෙන්නවා ඔවුන් සුදුසුකම් ලබනවා ගැලවීම ලබන පිණිස. And one day Jesus was going with a multitude of people. සමූහයා සමග යේසුස් වහන්සේ එක්තරා දවසක ඇවිදමින් සිටියා. And ahead of Jesus there was a man. යේසුස් වහන්සේ ඉදිරියෙන් යම් පුද්ගලයෙක් සිටියා. The Bible says he was a short man. යේසුස් බයිබලයේ කියනවා ඔහු ඉතා කොට මිනිසෙක් කියලා, මිටි මිනිසෙක් කියලා. And he was a rich man. ධනවත් මිනිසෙක් කියලා කියනවා. He had the latest BMW. අලුත්ම අලුත් BMW වාහනය තිබුණා කියලා. He was wearing designer clothes. ඒ ඉතා හොඳ ගණන් මිල ඇඳුම් ඇඳගෙන හිටියා. But the Bible says he wanted to see Jesus. යේසුස් වහන්සේ දකින්න ඔහු බලාගෙන සිටියා. There are many people out there who want to see Jesus. ඒ එළියේ ලෝකේ බොහෝ දෙනා යේසුස් වහන්සේ දැනගන්න බලාගෙන සිටිනවා. And the Bible says this man, he climbed a sycamore tree. බයිබලයේ කියනවා මේ මිනිසයා මේ ගහට නැග්ගා කියලා. The Bible says he was not ashamed. He was a rich man. ඔහු ධනවත් මිනිසෙක්. ඔහු ලැජ්ජා වුණේ නැහැ. But he was so interested. He was admiring Jesus so much. යේසුස් වහන්සේව එතරම් ඔහු වර්ණනා කරා. And he wanted to see Jesus. He didn't want to miss him. ඒ අතුපසු කරගන්න ඔහු කැමති වුණේ නැහැ. And the Bible says that story. බයිබලයේ කියනවා මේම කතන්දරේ. Luke 19 verse 4. ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. The Jesus as he was walking in this road. යේසුස් වහන්සේ මේ පාරේ ඇවිදමින් සිටියා. He was busy with the crowd. He was going with the crowd, maybe teaching. ඒ සමූහයා එක්ක ඔහු ඇවිදමින් යන්නටි ඒ සමූහය. Suddenly Jesus saw this man on a tree. යේසුස් වහන්සේ එක ෂණෙන් මේ මිනිසයා දැක්ක ගහ උඩ. We need to see who are these people who are interested in us. අපි ගැන වර්ණනා කරන, අපි ගැන බලාගෙන සිටින මේ සමූහයා කවුද කියලා අපි සලකනු කරන. And Jesus went up to this man. He stood there. He stopped by the sycamore tree. ඒ අත්තික්කා ගහ ළඟ යේසුස් වහන්සේ ගිහිල්ලා නතර වුණා. The Bible says he looked up and saw him and said to him, Zacchaeus, make haste, come down, for today I must stay at your house. ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහට නැග්ගේ යේසුස් වහන්සේ උඩ බලා ඔහුට කතා කොට, සාකියුස්, වහාම බැසපන්න, මක් නිසාද අද නුඹේ ගෙදරට මා එන්නේය. Hallelujah. Hallelujah. You know, Jesus knew now this is the time for me to come into his house. යේසුස් වහන්සේ දැනගෙන හිටියා මෙන්න කාලය පැමිණලා තිබෙනවා ඔහුගේ ගෙදරට බැහැ දකින්න යන්නට. Is that wonderful? ඒ අනර්ගයි නේද? When was the last time you noticed one of these people and went to their house? කවදද අවසාන අන්තිම වරට ඔබ මේ වගේ කෙනෙක් සලකුණු කළා ඔවුන්ගේ ගෙදරට ගියපු? And we know the story in that house. Zacchaeus declared himself. He decided to repent. He said, I'm going to give back all the money that I have stolen. අපි දකිනවා මේ කතන්දරේ මේ සාකියුස් මිනිසයා ඔහු ඒ හොරා ගත්ත සියලුම මුදල් නැවත බාර දෙන්න තීරණය කරා. I won't wait for the FCID. ඒ මා පිටිපස්සේ හොයාගෙන එනකන් ඉන්නේ නැහැ. Hallelujah. මගේ වරද නිසා. Even before anyone would say you are a thief, he was willing to give back everything. වෙන කෙනෙක් මම හොරෙක් කියලා කියන්න කලින් රහස් පරීක්ෂකලා මා පිටිපස්සේ එන්න කලින් ඔහුම ඉදිරිපත් වුණා. We must pray for our politicians. Hallelujah. අපේ දේශපාලනඥයන්ට අපි ආඥා කළ යුතුයි. Some of us must visit their homes. අපි සමහරෙක් ඔවුන්ගේ නිවෙස් බලා යා යුතුයි. And we will see real change in their lives. අපි දකිවි එවිට බොහෝ වෙනස්කම් සිදු වෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Jesus said today salvation has come to this house. Yesus වහන්සේ කිව්වා අද දවසේ ගැලවීම මේ නිවසට පැමිණියා කියලා. I tell you when you go to a house salvation will come to that house. මම කියන්න කැමතියි ඔබ යම් නිවසකට ගියා නම් මේ නිවසට ගැලවීම පැමිණෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know Lazarus' house everybody was saved. Lazarus ge gedere hema kenama gelawima labuwa. I tell you in your house everyone is going to be saved. Amen. Obage nivase hema kenekma gelawima labanawa. Hallelujah. Hallelujah. Jesus didn't say today salvation has come to you. He said salvation has come to this house. Amen. Jesus wahanse kiwe neha ada dawase gelawima ඔබ වෙතට ආවා කියලා ඔබගේ නිවසට ගැලවීම පැමිණියා කියලා යේසුස් වහන්සේ කිව්වා. Hallelujah. Say I'm a soul winner. ඔබ කියන්න මම ආත්ම ගලවන්නේ. Say I'm a soul winner. මම ආත්ම ගලවා ගන්නෙ. Say I'm a soul winner. මම ආත්ම ගලවා ගන්නෙ. I'm a partner with God. දෙවියන් වහන්සේ එක්ක මම පංගුකාරත්වයේ දරනවා. I'm a partner with God. මම දෙවියන් වහන්සේ සමග පංගුකාරත්වයේ දරනවා. Every home that I step in. මම යන හැම නිවසකටම shall be saved. ඔවුන් ගැලවීම ලබනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know Jesus is still winning souls. ඔබ දන්නවද යේසුස් වහන්සේ තාමත් ආත්ම දිනා ගන්නව? How does he win souls today? කොහොමද අද දවසේ උන්වහන්සේ ආත්ම දිනා ගන්නේ? Through you and through me. ඔබ තුලින් මා තුලින්. Because as he is, we are on this earth. උන්වහන්සේ සිටින ආකාරයටම අපි මේ ලෝකයේ හැසිරෙනවා. We must be addicted to soul winning. අපි ඇබ්බැහි වෙන්න අවශ්‍යයි ආත්ම දිනා ගැනීම උදෙසා. Say we have to be addicted to soul winning. ඔබ කියන්න මම ඇබ්බැහි වෙන්න අවශ්‍යයි ආත්ම දිනා ගන්නට. Soul winning must be our lifestyle. අපගේ ජීවන රටාව විය යුතුයි ආත්ම දිනා ගැනීම. When we were born again, we were born into soul winning. අපි නැවත උත්පාදනය වුණාම අපි නැවත උත්පාදනය වුණේ ඒ ආත්ම දිනා ගැනීම තුලටයි. Do you know that many new Christians win more souls to the Lord than old Christians? ඔබ දන්නවද ඒ අලුත් කිතුණුවන් බොහෝ ආත්ම දිනා ගන්නව අවුරුදු ගණනාවක් කිතුණුවන්ව සිටි ආයත වඩා. Have you noticed that? ඔබ ඒ දේ දැකලා තියෙනවද? You know baby Christians they make a loud noise. ඒ ඉතා බිලින්දන් කිතුණු බිලින්දන් විශාල ශබ්දයක් කරනවා. And everybody oh nice baby nice baby. ඔ හැමෝම ඒ අවට ඉන්න අය කියනවා ලස්සන බබෙක් කියලා. But as these Christians get older ඒ කිතුරුවන්නේ වර්ධනය වෙන විට they become very silent. ඔවුන් නිශ්චල නිශ්ශබ්ද වෙනවා. You know you were not saved to be silent. ඔබ ගැලවීම ලැබුවේ නිශ්චලව නිශ්ශබ්දව සිටින්න. You were not saved to be silent. ඔබ ගැලවීම ලැබුවේ නිශ්ශබ්දව සිටින්න නෙවෙයි. You were saved to be serving. ඔබ ගැලවීම ලැබුවේ සේවය කරන පිණිසයි. To serve him. උන්වහන්සේට සේවය කරන පිණිසයි. All the days of your life. ඔබගේ ජීවිතයේ සියලු දවස්වල. Hallelujah. Hallelujah. You know those who are not married here. විවාහ වෙලා නැති අය මේ ස්ථානයේ. I want to tell you look for the partner who will serve with you as a team to win souls. ඔබ සහකරු නැත්නම් සහකාරියෙක්ව සොයන්න ඔබත් සමග එකතු වෙලා දෙවියන් වහන්සේට සේවය කළ හැකි පුද්ගලයෙක්ව to partner with you in the gospel. සුභාරංචිය තුල ඔබත් සමග පංගුකාරත්වයේ දරන්න පුළුවන් කෙනෙක්. Don't marry for the wrong reason. වැරදි කාරණා උදෙසා ඔබ නිකන් ඔහෙ විවාහ වෙන්න එපා. Marry for the right reason that your spouse together you will serve the Lord. Amen. ඔබ නිවැරදි කාරණා උදෙසා විවාහ වන්න මන්ද ඔබට ඔබගේ භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා එකට පංගුකාරත්වයේ ධර්මින් උන්වහන්සේට සේවය කරන්න. You know many people marry for the wrong reason. Some people marry for the wedding day. Do you know that? බොහෝ දෙනා විවාහ වෙනවා වැරදි කාරණා නිසා. සමහර අය ඒ විවාහ මංගල්‍යයේ දවස නිසා උන් විවාහ වෙනවා. Oh, I want to look nice on my wedding day. අනේ මගේ විවාහේ මන් ලස්සනට ඉන්න කැමතියි. Oh, all the photographs, nice hotel, oh nice flowers. ලස්සන මල්, ලස්සන පින්තූර. Wrong reason. ඒ වැරදි කාරණා. You end up in lot of trouble. ගොඩක් ප්‍රශ්නයක තමයි අවසන් වෙන්නේ. I want to save you from getting into trouble. Wait for the right person. ඒ නිවැරදි කෙනා එනකන් ඔබ රැඳී සිටින්න. It is worth it to wait. ඒක වටිනවා ඔබ රැඳී සිටින එක නිවැරදි කෙනා එනකන්. Hallelujah. That was for the unmarried people. ඒ විවාහ වෙලා නැති අයට. Hallelujah. Hallelujah. For cell leaders. සෛල නායකයන්ට. You should be a leading soul winner. ඔබ ආත්ම ගලවා ගන්න නතර නායකයෙක් විය යුතුයි. You know leaders NCLC, you should be the leading soul winners in the church. Now give some ජීවන මැදස්ථානයේ නායකයන් ඔබ තමයි ආත්ම දිනා ගැනීම තුල නායකත්වය ගත යුත්තේ. Hallelujah. Hallelujah. Every cell leader must win souls. හැම සෛල නායකයෙක්ම ආත්ම දිනා ගත යුතුයි. So that you are an example to many. ඔබ ආදර්ශයක් වන පිණිස බොහෝ දෙනාට. I'll end up with John 15 at the end. මම අවසන් කරන්න කැමති යොහන් 15 පරිච්ඡේදයෙන්. Are you blessed this morning? දැසන ආශිර්වාද ලැබුවද ඔබ? John 15:16, can I have it again? අපි බලමු යොහන් 15:16. It says that your fruit should remain, that whatever you ask the Father in my name he may give you. මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිස. This is for the soul winning class people. මේ ආත්ම දිනා ගැනීමේ ගණයට අයිති සෙනඟ. They have a special privilege card. ඔවුන්ට තිබෙනවා වඩා වාසිය ගෙන දෙන තත්වයක්. Every prayer that you make the Father will give it to you because you have the card, soul winner's card. ඔබ ගෙනෙන හැම යාඥාවක්ම පියාණන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා මන්ද ඔබ ආත්ම දිනා ගැනීමේ ප්‍රමුඛත්වයට අදාළ කාඩ් එකක් ලබා ඇති නිසා. Amen. Ask the next person, do you have the soul winner's card? යහපැති නිකාගෙන් අහන්න ඔබට ආත්ම දිනා ගැනීමේ කාඩ් පත ලැබිලා තියෙන්නේ කියලා. Hallelujah. I'm not talking about the HSBC Premier Club or you know 80 Club. HSBC card නැත වෙන කාඩ් පත ගැන නෙවෙයි මම කතා කරන්නේ. Look at that. Whatever. You ask the Father in my name. නුඹලා පියාණන් වහන්සේගෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ දෙන්නේ. Wow, I want to be in that club. මම කැමති ඒ ගණයට අයිති වෙන්න. Hallelujah. Hallelujah. Every prayer is answered. හැම යාඥාවක්මටම උත්තර ලැබෙනවා. Hallelujah. Hallelujah. What a wonderful privilege. පුදුම වාසනාවක් නේද? Soul winners for God. දෙවියන් වහන්සේ කෙරෙහි ආත්ම දිනා ගන්නන්. You are God sent man. ඔබ දෙවියන් වහන්සේ විසින් යවන ලද මිනිසෙක්. Say to the next person, you are God sent person. ඔබ හැපැති ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේ විසින් යවන ලද මිනිසෙක් ඔබ. Hallelujah. Hallelujah. This week I want you to think, where is God sending you to, which home? ඔබ මේ සතිය තුල කල්පනා කරන්න මොන කුමන නිවසකටද දෙවියන් වහන්සේ මාව යවන්නේ කියලා. You invite them to come for the first. ඔවුන්ට ආරාධනා කරන්න පළවෙනිදා ජූලි මාසේ පළවෙනිදා පැමිණෙන පිණිස. Go and get them. Go and bring them. ඔවුන්ගේ නිවසට ගිහිල්ලා ඔවුන්ව රැගෙන එන්න. Get busy with the work of the kingdom. දෙවියන් වහන්සේගේ රාජධානියේ ඒ වැඩේ එක්ක ඔබ කාර්ය බහුල වෙන්න. You know, soul winners are full of love. ආත්ම දිනා ගන්නන් ප්‍රේමයෙන් පූර්ණයි ඔබ දන්නවද? And they are very busy people as well. ඒ වගේම ඔවුන් ඉතාමත්ම කාර්ය බහුල අය. They have no time to look at small things. කුඩා පොඩි පොඩි දේවල් ගැන බල ඉන්න වෙලා නැහැ. They have no time to see that man didn't say good morning to me. අර මිනිහයා මට සුබ උදෑසනක් කිව්වේ නැහැ නේද කියලා බල ඉන්න වෙලා නැහැ. He looked at me and looked the other side today. That person looked at me and looked the other side today. අර මගේ දිහා බලලා අනිත් පැත්ත බලාගත්තනේ. Well, he didn't look at the other side because of you. He was thinking of something else. ඔහු වෙන කාරණාවක් කල්පනා කරමින් හිටපු නිසා වෙන පැත්තක් බලන්නේ නැති. You know, these soul winners are busy all the time. ආත්ම දිනා ගන්න නිරන්තරයෙන්ම කාර්ය බහුලයි. They have no time to criticize others. අන්නායව විවේචනය කරන්න සුළුකොට සලකන්න ඔවුන්ට වෙලා නැහැ. They have no time to think about themselves. ඔවුන් ගැන හිතන්නත් ඔවුන්ට වෙලා නැහැ. Hallelujah. Say that's me. කියන්න ඔබේ මම කියලා. Hallelujah. Say I'm a soul winner. ඔබ කියන්න මම ආත්ම දිනා ගන්නෙ. Our church is a church full of soul winners. අපගේ සභාව ආත්ම දිනා ගන්නන්ගෙන් පූර්ණ වූ සභාවක්. Can I have a response to that? ප්‍රතිචාරයක් මට අවශ්‍යයි. Yeah! Hallelujah! Shall we stand to our feet this morning? අපි නැගී සිටිමු මේ උදෑසන. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසාවීම. I'm a soul winner. මම ආත්ම දිනා ගන්නෙ. Say I'm a soul winner. ඔබ කියන්න මම ආත්ම දිනා ගන්නෙ. Now it's so important for you to say because you're prophesying. ඔබ මේක ප්‍රකාශ කිරීම ඉතා වැදගත් මන්ද ඔබ ප්‍රොපේතමේ වචන ප්‍රකාශ කිරීමක් සිදු වෙනවා. I'm not saying just because it's nice. මම මේක ලස්සන වචන නිසා නෙවෙයි කියන්නේ. When you say that you're prophesying over your life. ඔබ මේ දේ මුඛයෙන් ප්‍රකාශ කරනකොට ඔබ ඔබගේ ජීවිතයේ මත ප්‍රොපේතමේ වචන ප්‍රකාශ කිරීමක් සිදු වෙනවා. Say I'm a soul winner. ඔබ කියන මම ආත්ම දිනා ගන්නෙ. Say I'm a soul winner. මම ආත්ම දිනා ගන්නෙ. You know this last 7 weeks the Holy Spirit has been inspiring you, has been teaching you, and there's an anointing that has come upon you. පසුගිය සති හත තුල දෙවියන් වහන්සේ සුදාත්මයන්න් වහන්සේ ඔබව ධෛර්යවත් කරා යම් ආලේපයක් ඔබ මත පැමිණලා තිබෙනවා. Now it is in you. දැන් ඒ ඔබ තුලයි. Now you need to put it to work. දැන් ඔබ ඒ ක්‍රියාවට දැමිය යුතුයි. And you will see a great harvest of souls. මහත් අස්වැන්නක් ඔබ ආත්ම දිනා ගැනීමක් ඔබ කරන්න යනවා. I want you to lift up your hands and pray in tongues now. ඔබ දැන් දැත් ඔසවලා අනේ භාෂාවෙන් කතා කරන්න. Ask the Lord to give you souls in the next week. ඊළඟ සතිය තුල දෙවියන් වහන්සේගෙන් ඔබ ඉල්ලන්න ආත්ම. And during the conference there be something that will ignite in your spirit. සම්මේන්ත්‍රණය තුල ඒ දවස් දෙක තුල යම් දෙයක් ඔබගේ ආත්මේ ඔබට පිබිදීමක් සිදු වෙන්නේ. There be fire in your bones. ඔබගේ ඒ ඇට කටුවල ගින්න දෙවියන් වහන්සේගේ ගින්න පැමිණේවි. Hallelujah. Let's pray in tongues right now. Ribo bo shanta. අපි දැන් අන්‍ය භාෂාවෙන් කතා කරමු. Yente barabo sitere debo. Yere bonzalalaba ribo bo shantaralaba. Hallelujah. Pray in tongues, pray in tongues. අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕර බතන්නරබෝ. Era mama rebeke kekera la kondara bo shekendara bo era mata kakara bo koko sandara mando rebeke la mama bo shendere ori mama ndere la mashanti ire bo bondere lobo shekendara bo hallelujah lift up your eyes and see obage esotawa obata kinna god has given people to you devian wahanse obata senaga dila iwarai hallelujah hallelujah say I'm a soul winner obati anu mama atma dina ganne I'm a soul winner for mama jesus mama atma dina ganne jesus christus wahanse he has chosen me to produce fruit hallelujah I'm bearing fruit mama phala daranawa I'm fruitful hallelujah mama phala daranawa hallelujah hallelujah keep praying Oh, Ramando, Rebo Bo Shantarala, Rebo Bo Shantarala, Rebo Bo Shantarala, Rebo Bo Shantarala, Thank you, Lord, thank you, Lord, thank you, Lord. Holy Spirit of God, Holy Spirit of God, Holy Spirit, Holy Spirit, Holy Spirit. Thank you Lord. Thank you Lord. That power is inside of you. E bale obatulai. You are a witness unto Jesus. Jesus Christus wahanse udessa oba sakshi karuwe. The Holy Spirit is your partner. Sudatman and wahanse obage pangukaratwe darana. Thank you Father. Suti piyane. Father in the name of the Lord Jesus. Piyane Jesus Christus wahanse ge name. I bless each and every person in this church. Me sabave sitna hama kenekutuma mama aashirwaad denna. Every brother, every sister. හැම සහෝදරයෙක්ම හැම සහෝදරියක්ම every child every elderly person හැම වැඩිමහල්ෙක්ම හැම දරුවෙකුම I declare that each one මම ප්‍රකාශ කරනවා හැම කෙනෙක්ම ආත්ම දිනා ගන්න. They are preaching the gospel. ඔවුන් සුභාරංචිය දේශනා කරනවා. Wherever they are. ඔවුන් යන යන හැම තැනකම. That message is being proclaimed. ඒ පණිවිඩය ඔවුන් ප්‍රකාශ කරනවා. And they are going into homes and taking over homes. ඔවුන් නිවෙස් වලට ගිහිල්ලා ඒ නිවෙස් අත්පත් කරගන්නවා. Bringing salvation to many people. බොහෝ සමූහයාට ගැලවීම ගෙනෙමින්. Hallelujah. Hallelujah. I say their homes are never the same now. මම කියනවා ඔවුන්ගේ නිවෙස් ඒ ආකාරයෙන්ම තිබෙන්නේ නැහැ. This morning God is saying. මේ උදෑසන දෙවියන් වහන්සේ කියනවා. In your home salvation is coming to your home first. ඔබගේ නිවෙසට ගැලවීම පැමිණෙනවා. There's anyone who is not yet saved in your house. යම් කෙනෙක් ඉන්නවා නම් ගැලවීම ලැබෙලා නැති ඔබගේ නිවෙසේ. In your this season. මේ ඍතුවේ. We sang this song today. It's a new day. It's a new season. අපි මේ ගීත කව ගායනා කර අද දවස අලුත් දවසක් අලුත් ඍතුවක් කියලා. You have entered that season where salvation is coming to your home. Amen. ඒ ඍතුවට ඔබ ඇතුල් වෙලා ගැලවීම ඔබගේ නිවසේට පැමිණෙනවා. Everyone in your home is going to be saved. ඔබගේ නිවසේ හැම කෙනෙක්ම ගැලවීම ලබනවා. Husbands, wives, ස්වාමි පුරුෂයන් භාර්යාවන්, fathers, mothers, sons and daughters, taatala ammala putriyan diyaniyan, even grandfathers, grandmothers, e wage me siyala aachila. Hallelujah. Do you receive that? Receive it now, right now. Obe de laba ganna wade de laba ganna. Receive it right now. Den ho rabak. Receive it right now. Obe den laba ganna. Amen kiyala laba ganna. Salvation is yours right now. Galavima obage. Hallelujah. Salvation has come to your home now. Obage nivasata galavima paminela. Salvation has come to your home. Galavima paminela obage nivasata. In Jesus name I say salvation has come to your home. Yesus wahan සගේ නාමෙන් ගැලවීම පැමිණලා. In Jesus name I say salvation has come to your home. Jesus වහන්සේගේ නාමෙන් මම කියනවා ගැලවීම පැමිණලා ඉවරයි ඔබේ නිවසේ. Amen. Shall we give a clap to the Lord? Thank you. Okay, we are going to end the service today. දේව මෙහි අවසන් කරන්න සූදානම්. You know, there are several